අපි පසුගියදා අතිගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරා. එතුමා තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කරා. අයවැය හරහා යම් යම් කරුණු කාරණා සුළු සාධනීය තත්ත්වයක් පෙන්වුවත් සැලකිය යුතු විසඳුමක් ලැබිලා නැහැ අපගේ ඉල්ලීම් වලට. ඉතින් අපි තීරණය කරා ඉදිරි සති දෙක සම්පූර්ණයෙන් දැනුවත් කිරීමේ සති දෙකක් හැටියට ගත කරන්න, විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සිවිල් සමාජයේ ආගමික නායකයන්, ඒ වගේම සියලුම වෘත්තීය සමිති සියලුම දැනුවත් කරනවා මේ ගැටලු පිළිබඳව. රජයෙන් ඉදිරි සති දෙක ඇතුළත සාධනීය විසඳුමක් ලැබුණේ නැත්නම් බොහෝ විට ජනවාරි මුල සතියේ දීපරියාප්ත දෙවැන්ත වර්ජනයකට යෑමේ අදහසක් තියෙනවා. සියලුම වෘත්තීය සමිති සහභාගී කරව ගන්නත් අපි කටයුතු යොදමින් ඉන්නවා.